2013 වසරේ 7 මාසේ 14 වෙනිදා භාවනා වැඩසටහන. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මෙහි ඉන්න උදවියට මුලින්ම දේශනා කළ සූත්‍ර දේශනාවක් ඇටියට සඳහන් වෙනවා හස්තිපදෝපම සූත්‍රය. ඒක දේශනා කරන්නට විශේෂයෙන් ලාංකිකයන්ට හේතු වෙන්නේ නැත්තේ ලංකාවේ ඉන්න මිනිස්සු බොහොම ඉක්මනින් පිළිගැනීම් වලට ඇදහිලි වලට වේගයෙන් රැල්ලක් හැටියට නැඹුරු වෙන ගුණයක් තියෙන නිසා. එහෙම එකක් තියෙනවා. ආයි පොඩ්ඩක් ඇත්තන් ඒක ආයි නැති වෙලා යන ස්වභාවිකුත් තියෙනවා, ඇති වෙලා යන ස්වභාවිකුත් තියෙනවා. දැන් මේ භාවනාවේදී වුණත් ඒ සිද්ධිය සිද්ධ වෙනවා. ඔය ඇත්ත ළඟ ඒක සිද්ධ වෙනවා. දැන් ඔය එක මහත්මිය දවසක් මට කියනවා මේ ආ භාවනාව කියන්නේ තින් මොකද්ද හිත එක කරගන්න එක නේද සායින්හස කියලා හවා. දැන් ආයි කියන්න මට මොකවත් ඉතුරු නැහැ. නමුත් කතාව හරිද? කතාව හරිද? කෙනෙක් කිව්වොත් මහාචාර්යවරයෙක් වෙනවා කියලා කියන්නේ පොතයි පෑනයි අරගෙන විශ්වවිද්‍යාලයට යෑමයි කියලා. හරිද? ඈ ජනාධිපතිවරයෙක් වෙනවායි කියන්නේ අර ලොකු පුටුවට වෙලා වාඩි වෙලා ගාම්භීර ලෙස සිටිනවායි කියලා කිව්වොත් එහෙම. හරිද? වෛද්‍යවරයෙක් කියලා කියන්නේ අර නලාව කරේ දාගෙන ටයි එක දාලා ඇවිදගෙන යනවායි කියන එක කිව්වොත් හරිද? ඈ ඉතින් ඒ වගේ තමයි අර කතාව. ඒ සූත්‍ර දේශනාව දේශනා කිරීමට ප්‍රධාන කාරකය උනේ යන්නේ පිළිගැනීම නිසා. මොකන්ද මේ පිළිගැනීම? අපිම අදහසකට එනවා එකවර මේකට උත්තරේ මේක තමයි. කුමන්ද තියෙන්නේ? විශ්වාසය. විශ්වාසය උත්තරයක් හැටියට බාර ගන්නවා. ඒක හරි වැරදිනේ. විශ්වාසය උත්තරයක් හැටියට බාර ගන්න එක වැරදි. අපි විශ්වාස කරගෙන යන දේවල් ඒ විදිහට තියෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ ගැනත් අපේ ප්‍රතිපත්ති පිළිබඳවත් භාවනාත්මක න්‍යායන් පිළිබඳවත් අපි විශ්වාසයන් වලට ඉඩ දීලා මේකයි කියන උත්තරයක් ඊට ලබා දෙන්න නරකයි. ධර්මය ප්‍රත්‍යක්ෂ වෙන තුරු මේ ධර්මය මෙයයි කියලා පිළිගන්න එපා. මේ ධර්මය හොඳ ධර්මයක් කියලා පිළිගන්නත් එපා, මේ ධර්මය නරක ධර්මයක් කියලා පිළිගන්නත් එපා. මේ ධර්මය ප්‍රත්‍යක්ෂ වෙන තුරුම ඒ වගේම මේ ධර්මයේ න්‍යායමයයි, මේ ධර්මයේ සංකල්පයමයයි, මේ ධර්මයේ මාර්ගයමයයි, මේ ධර්මයේ තියෙන සත්‍යමයයි කියලා ස්ථීර සාරව බාර ගන්නත් එපා. හස්තිපදෝපම සූත්‍රයේ තියෙන කතාව උක සංඥාවකින් යම් කොටසක් පිළිබඳව දැකීමෙන් හඳුනා ගැනීමෙන් පූර්ණ තීරණේ ගන්න එපා. පූර්ණ තීරණේ කියන්නේ අර ඇතා දකීම. එතකොට සරල කාරණේ මුලින්ම දකින්නේ ඇතෙක්ගේ පාසටහන්. ඒ තීරණෙන් ඇතා මෙච්චර විශාල ඇතේ. නමුත් බුදුහාමුදුරේ ඒ සූත්‍ර දේශනාවලි පෙන්නවා එහෙම තීරණවලට ගියහම වැරදි වෙන්න පුළුවන්. සමහර ඇත්තු ඉන්නවා පාද ලොකුයි ශරීරෙ පොඩි. සමහර ඇත්තු වර්ගයක් ඉන්නවා පාද පොඩි ශරීර ලොකුයි. එතකොට කොහොමද ඇතාගෙන තීරණය කරන්නේ? ඒ විදිහට තීරණය කරන්න යන්න එපා කියනවා. ඒ වගේ මේ ධර්මයට න්‍යායක් දෙන්න දැන් අපි මේ සිතන මෙහෙවන ක්‍රමයට න්‍යායක් දෙන්න එපා. මට ওই ධර්ම අවබෝධයට කල් ගියපු බොහෝ පින්වතුන් හම්බුනහම ඒගොල්ලෝ එක න්‍යායක මේකයි ධර්මය කියලා රැඳුණා. රැඳිලා ඒගොල්ලෝ හැමදාම අර න්‍යායාත්මක ඒ සංඥාව ඔළුවේ තියාගෙන බණ ඇහුවා විතරයි. මේ සද්ධර්මය තුලින් හැමදාම අලුත් වෙන්න එපා. සිරිපාදේ කියන්නේ මෙන්න මේ පඩියයි කියලා ඔය කොහේ හරි එතන මේ සිරිපාද කන්ද නැගින එක පඩියකට වෙලා වාඩි වෙලා හිටියට හරියන්නේ නැහැනේ. හැම විනාඩියකම අපි අලුත් පියවරක ඉන්න ඕන. ඒ නිසා ඔබ ගිය සතිය ඇහුවේ මේ සද්ධර්මයයි කියලා මේක තමයි සද්ධර්මය කියලා ඔබ හැමදාම ඉන්න එපා. ඔබට පුළුවන් නම් ගිය සතියට වඩා මේ සතිය අලුත් වෙන්න, මේ සතියට වඩා ලබන සතිය අලුත් වෙන්න අන්න ගමනක් තියෙනවා ඔබට. හැම සතියකම අලුත් වෙන්න. තමන් දකින දර්ශන න්‍යාය තුල අලුත් විවිධීමක් ඇති කරගන්න අන්න ගමන. එහෙම නැත්තම් හැමදාම හිතාගෙන හිටියොත් සිතවිලි යටපත් කර කර ඉන්න තියෙන්නේ, සිතවිලි දිහා බලාගෙන ඉන්න තියෙන්නේ, සිතවිලි ඔහේ අතහැරලා ඉන්න තියෙන්නේ. හාමුදුරු කියන්නේ ඒක තමයි. මේ කවදාවත් අලුත් වීමක් නැහැ. එහෙම න්‍යායක් ඇති කරගන්න දෙන්න ඕන නම් මට මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. මම එළි බෝඩ් එකක් ගහලා තියෙනවා සියලු සිතුවිලි යටපත් කරන්න කියලා. ඕන්නේ නේ. ඒක ලොකු කතන්දරයක් කියන්න ඕනේ. එහෙම නැත්නම් සිතුවිලි දිහා බලා සිටින්න. මෙච්චර මහන්සි වෙන්න ඕනේ. හුස්ම දෙස බලා සිටින්න. එක පොඩි පොන්තක් ගහුවා, පොතක් ගහලා දුන්නා. මෙන්න මේක ඔක්කොම තියෙනවා නිවන් දකින්න පුළුවන් කියලා. ශබ්දකෝෂයේ තියෙන කිසිදු වචනයකින් මේ ප්‍රකාශ කරන්නට බැරි ගැඹීර ධර්මයක් එක්ක ගැටෙන ඔබ කිසිවිටක දෘෂ්ටිගත වෙන්න කිසිම කාරණයක් පිළිබඳව එපා. හැමදාම අලුත් වෙන්න. එකම දේශනේ වුණත් දෙපාරක් අහනකොට අලුත් වෙන්න. අර න්‍යායක් එක පාට පනව ගන්නවා. හා මෙන්න මේකයි අපි කරන්න ඕන කියලා. මේකට මාර්ගයක් නෑ. නිවනට මාර්ගයක් නෑ. යන්න දිහාවක් නෑ. නිවන තියෙන තැනක් නෑ. සැහැල්ලුව කියලා නම් කරලා තියෙන භාණ්ඩයක් ලෝකෙ කොහේ හරි තියෙනවද? වෙළඳ පොලේ හරි සැහැල්ලුව නැහැ. කොහෙවත් නම් කරව සැහැල්ලුව තියෙන දිහාවක් දිශාවක් කොහෙ හරි තියෙනවද? එහෙමත් නැහැ. ඒත් අපි දන්නවා සැහැල්ලුව කියලා දෙයක් තියෙනවා කියලා දන්නවනේ. සැහැල්ලුව කියලා දෙයක් ලෝකේ තියෙනවා. හැබැයි ඒක කිසිම භාණ්ඩයකට ගිහිල්ලා පෙන්වන්නත් බෑ. තියෙන දිශාවකින් හරි තැනකින් හරි පෙන්වන්නත් බෑ. ඒ වගේම තමයි නිවන. තියෙන දිහාවකුත් නැහැ. තියෙන භාණ්ඩයක් හැටියට, වස්තුවක් හැටියට පෙන්වන්න පුළුවන් කාරණේ සාධකයකුත් නෙමෙයි. සැහැල්ලුව යම්සේ පවතීද නිවනත් එසේම පවතී. අපේ පුරුද්ද තමයි ඉගෙන ගැනීම. පොඩි කාලේ ඉඳලා මිනිස්සුන්ට මොනවා හරි තේන්න ඉගෙන ගන්නවා, හැමෝම ඉගෙන ගන්නවා. මොනවද ඉගෙන ගන්නවා කියලා කියන්නේ ග්‍රහණය කරනවා. ග්‍රහණය කරගන්නවා. දැන් මේ කියන්නේ ග්‍රහණය කරන්න එපා කියන එක නෙමෙයි. පුරුද්ද ඒක. එතකොට මේ ධර්මයත් අපි ඉගෙන ගන්න ගියොත් එහෙම විමර්ශනය කියන එක නැති වෙනවා. දැන් භාෂාවක් ඉගෙන ගන්න ගියාම ඉංග්‍රීසි භාෂාව හරි අපිට විවිධාකාර න්‍යායාත්මක ගැටලු අහු වුණාම එයා කියන්නේ ඒව කතා කරන්න එපා. මේක විමර්ශනය කරන්න දෙයක් නැහැ. ලෝකෙ සුද්ධ හැදුවේ කොහොමද? ඒ විදිහට අපිට තියෙන කතා කරන්න. මාෂාව සුද්ධ හැදුවේ කොහොමද? ඒ විදිහට කතා කරන්න. දැන් අපිට මේ ආයන්නට මොකද මේ පිටිපැත්තට බඩක් දාන්නේ, ඉස්සරහ පැත්තට බඩක් දාලා හදන්න තිබ්බනේ. ඒක ගැන කතා කරන්න බෑ. සිංහලයේ හදලා තියෙන්නේ එහෙම තමයි. ඒකට තියෙන්නේ පිටිපැත්තට බඩක් දාලා තියෙන්නේ. ඒ නිසා ඒ ආයන්න එහෙමම තමයි. දොළ ඒකට විමර්ශන ගුණයක් නැහැ. භාෂාවකට විමර්ශ දාර්ශනික ගුණයක් නැහැ. භාෂාවත් තුළ දාර්ශනික ගුණයක් නැහැ. තියෙන්නේ න්‍යායාත්මක සංකල්පයක්. ඒතකොට භාෂාවත් තුළ මුකුත් කරන්න බෑ. ඉගෙන ගන්න පුළුවන්. කියන්නේ කොහොමද ගුරුවරේ? ඒ ලෙස අපිට මතක තියාගෙන කතා කරන්න, ශබ්ද කරන්න, ලියන්න කියන්න තියෙන්නේ. ඒ ක්‍රමයට මේක ඉගෙන ගන්න හොඳ නැහැ. ඒ ක්‍රමයට මේ ධර්මයේ ග්‍රහණය කරන්න හොඳ නැහැ. ධර්මයේ පූර්ණත්වයේ තියෙන්නේ මතක තබා ගැනීම තුළ, ඉගෙන ගැනීම තුළ නොවේ, විමර්ශනය තුළ. ඉගෙන ගැනීම, මතක තබා ගැනීම කිසිවක් අවශ්‍ය නැත. ඔබ විමර්ශනය කරන්න සාරය ඔබ ළඟ ඉතුරු වෙලා රොඩු ටික නැතිව යයි. එච්චරයි කරන්න තියෙන්නේ. එතකොට අපි උවමනාවෙන් මතක තියාගන්න කිසි දෙයක් නැහැ. උවමනාවෙන් ග්‍රහණය කරන කිසිම දෙයක් නැහැ. හැම මොහොතකම පුතඤ්ජන සිත නැගී සිටින්න උත්සාහ කරන හැම මොහොතකම නැවත නැවත බිඳ වැටෙනවා. නොවැළෙන්න කියන කාරණයට වෙර දරනෙහි නැවත නැවත ඇලීමට වැටෙනවා. ඒ නිසා අපිට සිදුවෙන්නේ මොකද්ද? සැලකිලිමත් වෙන්න ඕන. සැලකිලිමත් වෙන්න ඕන. තමන්ගේ මනස ගැන අවධානයෙන් ඉන්න ඕන. තමන් දෘෂ්ටිවලට හසු වෙලා ඒව පාදහන බවට පත් වෙලා යන්න ඉඩ හරින්න නරකයි. විශේෂයෙන් ධර්මයේ දෘෂ්ටියක් කරගන්නත් එපා. මේ අපේ දේශන දෘෂ්ටියක් කරගන්නත් එපා. මේ වචන පාරක්. පාරේ ස්වභාවය මොකද්ද? හයිවේ එක අපේ ගෙදර ඉස්සරහට ගේන්න බෑ. පාරේ ස්වභාවය මොකද්ද? ඒ පාරේ තියෙන තැන්වලම තීදී අපි පාරේ ගමන් කරනවා. පාර අපිට ගෙදර අරන් යන්න බෑ. ඔන්න ස්වභාවය. එතකොට මේ වචනත් ඔබ අර ගෙදර අරන් යනවා වගේ ඔබේ අර උපාදාන මල්ලට ගන්න එපා. ග්‍රහණය කරන මල්ලට ගන්න එපා. මේ පාර තුල තියෙන විමර්ශනාත්මකව දාර්ශනික ගමනක් විතරයි. ඒ නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අචංචහාමුදුරුව ප්‍රකාශ කළ තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය තුල නිවන නැත. ඒ මාවතකි මාර්ගයයි. මාර්ගෙහි කෙලවර නිවන ඇත. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගයක් වෙන්නේ ඇයි? වචන තුල නිවන නැත. වචන හා සංකේත තුල නිවන තියෙන විදියක් නැහැ නේ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ හදන්නේත් වචන වලින් සහ සංකේත වලින්. ඔබට සංකේත තුල වචන තුල නිවන නැත. නමුත් උත්සාහ කරන්නේ අපේ මේ ඉන්ද්‍රිය ඥානේ, ඉන්ද්‍රිය බුද්ධිය වෙරදරන්නේ මොකටද? මොනවා හරි ග්‍රහණය කරන්න. විශාල දාර්ශනික සංකල්පයක් කියලා දෙයක්, හොඳ දෙයක්, නරක දෙයක්, එහෙම නැත්නම් විශිෂ්ට දෙයක් මොනවා හරි. හැමදේම මා ලැබිය යුතුයි, මට ලැබිය යුතුයි කියන සංකල්පයක්, ගුණයක් මිනිස් සිත ඇතුළේ තියෙනවා. මා ලැබිය යුතුයි, මට ලැබිය යුතුයි. එතකොට ඒ න්‍යායම තමයි මෙතෙන්ට ඇවිල්ලා නිවනත් මා දැකිය යුතුයි, නිවනත් මට ලැබිය යුතුයි. නිවනක් නැත්තේ කවුරු නිසාද? තමා ළඟ ඉන්න මම නිසා තමයි නිවනක් නැත්තේ. ඒ මමංකාරය යම් මොහතකදී ඉගිලියයිද නිවන එසෙනින් ඔබ ළඟ පවතී. මමංකාරය බැහැරනවන්නේ මන්ද? ඔබ දෘෂ්ටිගත වන නිසා. ඔබ දෘෂ්ටිගත වන්නේ යම් මොහතකදීද? ඒ මොහොතේදී අර බීම බෝතලයට බටයක් දාගෙන උරන්නේ මිනිස්සු බීම බොනකොට, ඒහා සමානවම අපි දෘෂ්ටිගත වෙච්ච ගමන් එතනින් තියෙන සාරය පොම්ප වෙනවා අර මමංකාරයට. මනෝ සංචේතන ආහාර වලින් තමයි මමංකාරයේ ජීවත් වෙන්නේ. ශරීරයේ ජීවත් වෙන්නේ කබලින්කාර ආහාර වලින්. මමංකාරයේ ජීවත් වෙන්නේ මනෝ සංචේතන ආහාර වලින්. අපි දෘෂ්ටිගත වෙන්නේ කො සිතුවිලි නෙමේ ප්‍රශ්නේ. දැන් සමහර අය හිතන්න පුළුවන් මේ හාමුදුරුවෝ කියන්නේ මේ සිතුවිලි ගැන නෑනේ. සිත කියන්නේ එකක්, සිතුවිලි කියන්නේ තව එකක්. සිතුවිලි ප්‍රශ්නයක් නෑ. සිතුවිලි මාර්ගඵල ලාභීන්ටත් තියෙනවා. රහතන් වහන්සේලා නිරෝධ සමාපatti වැඩේ ඉන්නේ නැත්නම් ඒ අයටත් තියෙනවා. බුදුහාමුදුරන්ට සිතුවිලි තියෙනවා. සිතුවිලි ප්‍රශ්නයක් නෙමෙයි. සිතුවිලි ඕන මනුස්සයන්ට. ඒක හිතේ කතාව වගේ දෙයක්. දැන් මේ කට කියන එකේ තියෙනවද මොහොත් වචන? නැහැ. දත් පරීක්ෂා කරන, මුඛේ පරීක්ෂා කරන වෛද්‍යවරයෙක් පරීක්ෂා කරලා බැලුවොත් ඒක වචනයක් හොයාගන්න බෑ. ඉතින් ඒ වගේ තමයි සිතිවිලි කියන එක. ඒක වුමනා වෙලාවට ඒක අර කටින් කතා කරන්නේ නැතුව මම මොකද මේ වෙලාවේ කරන්නේ? මම ඊගේ මොනවද කඩේට ගිහිල්ලා ගේන්න බඩු. ඊළඟට අපි එලාම් එකක් වගේ මේ මනසේ තියෙනවා, මේ දින පොතක් තියෙනවා. මම හෙටේ මේ ගමන යන්න ඕන, මම හෙට මේ වැඩ ටික කරන්න ඕන. ඉතින් එලාම් එක එක වෙලාවට රින් කරනවා. එතකොට ඒක තියෙන්න ඕන මිනිස්සෙගේ පැවැත්මකට. ඒ සිතුවිලි බන්ධතිය. ඊට පස්සේ අපි යම් යම් දේවල් ඔළුවට දාලා තිබ්බාම, හා අටට මං කතා කරන්න ඕන පුතාට, දුවට. අඩර පිරිසක් එනවා කිව්වා. ඉතින් මේකත් මේ මොනවද මේ කතා කරන්නේ මේ සිතුවිල්ල. ඒක නෙමෙයි ප්‍රශ්නේ. සිතුවිලි ප්‍රශ්නයක් නෙමෙයි. ඒක සිත කියන ගුණය හැදුනහම තමයි ප්‍රශ්නේ. ඒ සිත කියන ගුණය තමයි දෘෂ්ටියක් වෙන්නේ. දැන් මේ ඉඩමේ අය නොයෙකුත් තර අය මේ නිවාස හදාගෙන ඉන්නෝනේ. ඇත්තටම අපිට ওই කිසිම ඉඩමක් පිළිබඳව මේ අපිට දෘෂ්ටියක් නැහැ. ওই ඉඩම් ඕන කෙනෙක් ලාභයට වික්කත්, අලාභයට වික්කත්, නිකන් දුන්නත් අපිට ප්‍රශ්නයක් නැහැ. කාට ලිව්වත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඇයි? අපිට ඒව පිළිබඳව හිතක් නැහැ. හිතක් තියෙන්නේ අපේ ගෙදර නිවස පිළිබඳව. ඒ ඉඩම කාටද දෙන්නේ, කොහාටද දෙන්නේ, මොකද්ද බෙදන්නේ, කොහොමද වෙන්නේ? අපි සැලකිලිමත්. අපි කම්පනිකයි. එතකොට මේ ඉඩම් පිළිබඳව තියෙන්නේ අපිට සිතවිල්ලක් විතරයි. සිතවිල්ල කියලා කියන්නේ හරි සැහැල්ලු දෙයක්. සිත කියන්නේ බර දෙයක්. සිත හරි බරයි. සිතුවිලි ඒවා වේගෙන් ගඟ ගහගෙන යන දේවල්. දැන් ගොඩේ ඉඳන් ගඟේ බලාගෙන ඉඳිනේ කිසි ගැටලුවක් නැහැ. ගඟට පැන්නොත් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපිත් මේ සිතුවිලි පද්ධතිය අතර අපිත් මේ ගහගෙන යන දේවල් අතර එකක් දෙකක් පැනලා ගන්න හදනවා. දැන් අග මිනිහේ ගහගෙන යනවා දැක්කොත් විශේෂයෙන් පැනලා ගන්නවනේ. ඊළඟට වටිනා කියන දෙයක් පහගෙන මේ ගියොත් එහෙම සමහර අය නම් ඉතින් සාමාන්‍ය අලවල් දලවල් වල පොල් ගෙඩියක් ගහගෙන ගියොත් එහෙම පැනලා ගන්නවා. පොල් අත්තක් ගහගෙන ගියොත් පොල් අතු උයනගෙන නේද ඔය කියනගෙන එයා ගන්නෝ ඒක. ඒ වගේම අපිත් එහෙමයි මේ සමාජයේ මේ ජීවිතේ ගඟේ බලාගෙන ඉඳලා ගඟේ ටිකක් වටිනා දෙයක් ගන්න යනකොට තල්ලා ගන්නවා. අපි පොල් ගෙඩි පොල් අතු ගත්තේ නැතුණාද අවශ්‍ය දේවල් ගන්නවා. පැහැදිලිනේ උපාදාහනික ඒ රූපය තමයි Tamanta ගැටලුවක් ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. එතකොට ඒකේ සාරය තමයි අර වේදනා කරගන්නේ, මනෝ සංචේතන ආහාර කරගන්නේ. ඒකින් තමයි යාව ජීවත් වෙන්නේ. එහෙනම් සිතුවිලි පද්ධතිය තුල නෙමෙයි අර චේතනා පද්ධතිය තුල තමයි මම මමංකාරයේ ජීවත් වෙන්නේ. මමංකාරයේ පින්පව් ස්වභාවය තියෙනවා. ඒක ආගමික ස්වરૂපයකින් නෙමෙයි තියෙන්නේ. මානව ධර්ම ස්වરૂපයකින් තියෙන්නේ. මමංකාරය තුළ පින්පව් ගුණයක් තියෙනවා. ඒ ගුණේ තියෙන්නේ ආගමික ස්වરૂපයකින් නෙමෙයි. අපි සමහර අය හිතනවා ආ ඒ ආගමේ අයට ඒක පින් කියලා තියෙන්නේ, ඒ නිසා ඒගොල්ලන්ට ඒක පින්. එහෙම වෙන්නේ නැහැ. මමංකාරයේ ස්වરૂපය මානව ධර්මතා ගුණයකින් වැඩ කරන්නේ. ඒ දහම ඉබේම ලියවිලා තියෙන ඕනම ජීවිතයක් තුළ මානව දහම කියන එක ඉබේ ලියවිලා තියෙන්නේ. එහෙම තියෙනවා නේද? සමහර දේවල් ආගමේ කියලා දීලා නැහැ මේක නරකයි කියලා. නමුත් අපිට නරකයි කියලා දැනෙනවා. හොඳයි කියලා දීලා නැහැ කොයි බොක්වත් පොතක. එහෙනම් අපිට තේරෙන මේක හොඳයි. කොහෙන්ද ඒක දැනෙන්නේ අපිට? අපිට දැනෙනවා අර මානව දහම තුලින්. එහෙනම් අපි ඇත්තෙන්ම ලෝක ඉගෙන ගන්න ඕන දහම මොන දහමක්වත් නෙමෙයි, මානව දහම. මානව දහම තුල ඉගෙන ගන්නවා. මේ මමංකාරය සාධාරණයි. එයාට දැනෙනවා හරියට. හොඳයි. දැන් අපි මේ ගැටලු ටික බුද්ධ මේ වාසයේ निराකරණය කරගෙන ඉස්සරහට ගමන් කරන්න ඕන. අපිට මේ විදුලි ලාම්පුව දල්ව ගන්න අවශ්‍ය වුණොත් අපි මේ විදුලි ලාම්පුව ළඟට යන්නේ නැහැ. අපි යන්නේ ස්විචේ ළඟට. අපි විදුලි ලාම්පුව දල්වන්නෙත් නැහැ. අපි කරන්නේ ස්විචේ දාන එක පමණයි. අපි නානවයි කියලා කරන්නේ දඟට බහින එක. ඇඟ පිරිසුදු කරන්නේ ජලය. අපි ඇඟ පිරිසුදු කරගන්නවායි කියලා කරන්නේ ෂැම්පු ටික සබන් ටික ඇඟට දාන එක. ඊට පස්සේ අපි නෙමෙයි ඇත්තෙන් ඇඟ පිරිසුදු කරන්නේ, ඒ ෂැම්පු වල තියෙන රසායනික ගුණයෙන්, සබන් වල තියෙන රසායනික ගුණයෙන්. අපි ගලේ රසායනික ගුණේ එක්කලා විතරයි. ඒ වගේම දෙයක් තමයි නිවන අවබෝධය තුලත් තියෙන්නේ. ඒ දහම කියන එක එක් කරනකොට මේ මනස තුලට ඒ දහමේ තියෙන ගුණේ බලයෙන් අවිද්‍යාව දුර වෙනවා. අර ශරීරයේ තියෙන විස බීජ නැති වෙලා යනවා වගේ ෂැම්පෝ වල සබන් වල තියෙන ගුණෙන්, ධර්මයේ තියෙන ගුණෙන් හිතේ තියෙන විස බීජ අවිද්‍යාව නැති වෙලා යනවා. අපි එකතු කරන්න ඕන මේ සද්ධර්මය. දැන් කාට හරි උණක් වෛරසයක් හැදුනහම මට උණයි මට වෛරසයේ කියා ඉඳලා හරියන්නේ නැහැ. ඒක දරාගෙන ඉන්න ඕනේ කියලා එහෙම ඉන්නත් බෑ. අපි ඒකට හොයාගෙන තියෙන දෙයක් බුදුහාමුදුරුවෝ මේ මානසික ලෙඩට හොයාගත්ත නොයෙකුත් වෛද්‍යවරු වෛද්‍ය පරීක්ෂණ කරපු අය මේ ශාරීරික වෛරස් වලට ඖෂධය හොයාගත්තා. එතකොට වෛරසයට ඒ ඖෂධය ලබා දුන්නාම මේ වෛරසය නැතුව යනවා. මානසික වෛරසයට අවිද්‍යාවට ඒ ඖෂධය ලබා දුන්නාම ඒ දේ නැති වෙනවා. අපිට තියෙන්නේ බෙහෙත් ටික කටට දාගෙන නිකන් ඉන්න. ඒ බෙහෙත් වල ප්‍රතික්‍රියාවලිය හැටියට ඒ වෛරසය දුර වෙනවා. අපිට මේ ධර්මයක් අපිට තියෙන ඇත්ත වශයෙන්ම පානය කරන්න. දහම් ගංගාව කියන්නේ ඒකයි. දහම් ගඟ කියන්නේ ඒකයි. අමාදිය කියලා කියන්නේ ඒකයි. මේක පානය කරන්න තියෙන්නේ. අහලා හරියට ධර්මයේ තේරුම් ගන්න එකට තමයි කියන්නේ පානය කරනවා කියලා කියන්නේ. බුද්ධිමය වශයෙන් තේරුම් ගන්නවා. තේරුම් ගන්නකොට ඒක පානය කරනකොට ඒ ධර්මයේ තියෙන ඖෂධීය බලයෙන් අපේ ඥානණය, අපේ මනස සැකසෙනවා. ඔබට අනක් කරලා වැඩක් නැහැ. මම ඔබට අනක් කළොත් කරන්න තියෙන්නේ මොකද්ද? මට තියෙන්නේ මේ දේ කරන්න, මේ දේ නොකරන්න කියලා අනක් දෙන්න. අද ගොඩාක් ආගම් දහම් වලින්, භාවනාවන් වලින් කෙරෙන්නේත් ඕක. මේ දේ නොකරන්න, මේ දේ කරන්න. එතකොට එතන දහමත් තුලින් කෙරෙන සිද්ධාන්තය නෑ. එතන තියෙන්නේ පුජ්‍යලත්වය තුලින් කෙරෙන සිද්ධාන්තය. එතකොට පුජ්‍යලත්වයෙන් තුලින් කෙරෙන සිද්ධාන්තයකට දහම යයි ප්‍රකාශ කරන්න බෑ. ඒකන දහම නෙමෙයි. ඒ පුජ්‍යලත්වය තුලින් කරන්නා වූ නීතියක් බවට පත් වෙනවා. නීතිය නෙමෙයි ධර්මය කියන්නේ. විනය කියන්නේ බුදුදහමේ නීතියට, ධර්ම විනය කියලා දෙකක් තියෙනවා, කොටස් දෙකක් තියෙනවා. එතකොට නීතිය නෙමෙයි ධහම කියලා කියන්නේ. නීතිය කරන්න පුළුවන් මමත්වයට, ධහම ක්‍රියාත්මක කරවන්න පුළුවන් මමත්වයට නොවේ. මමත්වයට දහම ක්‍රියාත්මක කරවන්න බෑ. අපිට කරන්න පුළුවන් ජීවිතේ වැඩ දෙකයි තියෙන්නේ, ප්‍රධාන වැඩ දෙකක්. එකක් තමයි නොකර සිටින්න පුළුවන්. අනිත් එක වැඩක, ක්‍රියාවක, කාර්යයක යෙදෙන්නට කරන්නට පුළුවන්. යෙදෙන්නට පුළුවන්. කොටස් දෙකයි. එක නොකර ඉන්නෝ, එක වැඩක කරනෝ යෙදෙනෝ. ඊට වැඩි දෙයක් කරන්න බැරිද? ලෝක මිනිස්සුන්ට නිවන හොයාගන්න බැරි වුණේ. දැනෙන දෙයට වඩා දෙයක් හෙව්වේ නැති හින්දා. පේන දෙයට වඩා දෙයක් හෙව්වේ නැති හින්දා නිවන හොයාගන්න බැරි වුණා. බුදුහාමුදුරුවෝ පේන දෙයට වඩා දෙයක් දැක්කා. දැනෙන දෙයට වඩා දෙයක් දැනගත්තා. ඔය අදහස ගත්තේ නීරංජනා ගඟලඟදි සිද්ධාර්ථ කුමාරයා. හිතලා අදිෂ්ඨානෙන් පාකලා කියලා ලියලා තිබ්බත් සාහිත්‍යකරුවා මා දන්නා ඥානනීය දර්ශනය හා ගුණයත් එක්ක මට දෙන්නේ ඒක ඉබේ යම් හේතුවකින් සුළඟක් ඇවිල්ලා, එහෙම නැත්නම් අර දිය රැලි තියෙනවා, ඒ දිය රැල්ලක හේතු පාදක වෙලා මේ පාත්‍රයේ ඉහළට ගියා ටිකක්. අර ඇපල් ගෙඩියක් වට්ටුව නෙමෙයිනේ, ඇපල් ගෙඩිය වැටුණා බිමට. අවුරු හරි කිව්වොත් මනෝ බලයෙන් ඔබ සාස්තුවරයෙක් කළා නම් අනිවාර්යෙන් කියන්නේ ඇපල් ගෙඩිය බිමට වැට්ටුවා, ඒ වෙලාවේදී ආ ගුරුත්වාකර්ෂණ බලය හොයාගත්ත කියලා කියයි. ඒක ඉබේ සිද්ධ වෙච්ච දෙයින් ගත්ත යම් කිසි සිද්ධාන්තයක් ඒ පිළිබඳව. ඒ වගේ මේක ගහගෙන ගියා දැක්කා, අදහසක් ගත්ත ඔළුවට. එහෙම ප්‍රතිහාර මොකක්වත් හැකියාවක් තිබෙන්නේ නැහැ සිද්ධාර්ථ කුමාරයානේ. එහෙම මොකක්වත් තිබෙන්නේ නැහැ, එහෙම ඌමනාවකුත් නැහැ. මම මේක බුදු වෙනවා නම් මේ යන්න ඕන නෑ, බුදු වෙනවා නම් ඉහළට තමයි යන්න ඕන කියලා තේරුම් ගත්තා. බුදු වෙනවා නම් ඉහළට යන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරේ නැහැ. බුදු වෙන්න ඕන නම් ඉහළට යන්න ඕන. මොකක්ද ඉහළ? සමස්ත ඉන්ද්‍රිය ප්‍රතිවිරෝධයක් ආරම්භ කරන්න ඕන. මොකද්ද ගත්ත අදහස? සමස්ත ඉන්ද්‍රිය ප්‍රතිවිරෝධයක් මා ආරම්භ කළ යුතුයි. සමස්ත ගඟ පහළට ගලාගෙන යනවා, ඔක්කොම කොළ රොඩු අතු ඔක්කොම ගලාගෙන යනවා. මගේ පාත්‍රය විතර මොනම හරි හේතුවකට ඉහළට ගියා. එහෙමත් වෙන්න පුළුවන්. උන්වහන්සේ තේරුම් ගත්තා මේ ප්‍රතිවිරෝධය. මේ රංජන ගඟ කියන්නේ ලොකු බැස්මකින් ගහගෙන යන ගඟකුත් නෙමෙයි, ලොකු ගැඹුරක් තියෙන ගඟකුත් නෙමෙයි, විශාලත්වයෙන් වැඩි ගැඹුරෙන් අඩුයි, බොහෝම අර වැවක් වගේ හැමින් යන එකක්. මේකේ පොඩි හුලඟක් මේ පැත්තෙන් ආවත් මේක පා වෙනවා. අර බොරු අසිරි ආශ්චර්යයක් පෙන්වන්න උමනාවක් නැහැනේ. මොකද මං කවුරු රවට්ටන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයිනේ. බුදුහාමුදුරු කෙරෙහිවත් රවට්ටල මිනිස්සෙක් තියන්න ඕනේ නැහැ. ඒ වැරදි වැඩක්. උමනාවක් නැහැ. සියලු දෙනාම එකතු වෙලා මේ සාස්ත්‍රවරු හුවා දක්වන එක නේ කරන්නේ. Tamanṭa mukut nætta wadak tiyenoda? Sāstrware balāpuruttu une ēgollanṭa yamak karanna kiyana eka nemeene. Obata yamak karagenīma sadahai man me de kiyanne kiyala. Namu de de api mirissu karanne. Na api unath me kiyana dharmaye ilagata shreshthai hondai athadai metana gihilla api me මේක අගේ කරන එක නෙමෙයි තියෙන්නේ. ඒක අගේ කළාට කමන්නේ. නමුත් ඒක නෙමෙයි අපිට කරන්න තියෙන කාර්යය. මේක තේරුම් ගන්න තියෙන කාර්යය. මොකද්ද ඔබේ ඉන්ද්‍රිය සමස්ත ප්‍රතිවිරෝධය? සමස්ත ප්‍රතිවිරෝධය. මේ කියන වචනේ අපි පාවිච්චි කරනවා. මොකද්ද තමන්ගේ ඉන්ද්‍රිය සමස්ත ප්‍රතිවිරෝධය? ඔන්නෝක තෝරගන්න ඔබට ඉන්ද්‍රිය ඥානය තුලින් බෑ. ඔන්න ගියයි මං කිසි දෙයකට ආස නැහැ, මට මේ දේවල් එකක්වත් ඕනේ නැහැ. ඒ සමස්ත ප්‍රතිවිරෝධයේද? එහෙම නැත්නම් මං සද්ද නැතුව ඉන්නවා. මං පව් කරන්නෙත් නැහැ, පින් කරන්නෙත් නැතුව ඉන්නවා. ඒ සමස්ත ප්‍රතිවිරෝධයේද? නැහැ. ඒ සමස්ත ප්‍රතිවිරෝධය නෙමෙයි. ඔය ඉන්ද්‍රිය රෝධයම තමයි. ඔය ඉන්ද්‍රිය ධාරාවම තමයි. පුතඥයට ඉන්ද්‍රිය ධාරාව ඇරෙන්නට වෙන ධාරාවක් තේරෙන්නේ නැත. ඉන්ද්‍රිය ගලා යන ධාරාවමයි ඔහුට ඇහෙන්නේ, ඔහුට දැනින්නේ, ඔහුට පේන්නේ, ඔහුට සිනෙන්නේ, ඔහුට හැඟෙන්නේ. පෙනුනේද ඉන්ද්‍රිය ධාරාවයි. පහළට ගලා යාමයි. ඇහුණාද? නාසයට දැනුණාද? දිවට දැනුණාද? ශරීරයට දැනුණාද? මනට දැනුණාද? ඉන්ද්‍රිය ඥානයට දැනුණාද? ඥානයකුත් තියෙනවනේ, මොළේ ඉන්ද්‍රිය ඥානයක් තියෙනවා. ඒ ඥානයට දැනුණාද? ඒ දැනෙන්නේ සමස්ත ප්‍රතිරෝධය නෙමෙයි, සාපේක්ෂිත ධර්මය. පහළට ගලාගෙන මනුසෝත අනුව ගමන් කරනවා දාන ඔක්කොම. ඉන්ද්‍රයන්ට සාපේක්ෂිතව ඉන්ද්‍රයන් වලගේ ශක්තියින් වල යටත් විජිතය තුල ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රිය ශක්තියින් තුල පා වෙනවා. ඉන්ද්‍රිය ශක්තියින් වල තියෙන න්‍යායට හසු වෙනවා. ඒකට තමයි කියන්නේ අනුසෝතගාමි කියන්නේ. දුර මේ ලෝකේ ඔය තියෙන කොම විශේෂ ධාරාව තිබුණත් ඒ කොම තියෙන්නේ ඉන්ද්‍රිය ධාරාව තුල. ඒකර ප්‍රතිවිරෝධයක් ආරම්භ කළා. ඒ ප්‍රතිවිරෝධය අපි අර අපේ මේ ලෞකික සිතේ ඇති කරගන්න විරුද්ධතාවය නෙමෙයි. මේ විරෝධය, මේ ප්‍රතිවිරෝධය අපි තියෙන තරහ වෙන එක නෙමෙයි. ඒකත් ඉන්ද්‍රිය ධාරාවෙනේ තියෙන්නේ. ඉතින් මේ ප්‍රතිවිරෝධය වෙන මේක. ඒක සමස්ත කියන වචනයක් පාවිච්චි කරේ අවධාරණාත්මකව සමස්ත ඉන්ද්‍රිය ප්‍රතිවිරෝධය. මේ වචනේ හරියද නැහැ, තේරෙනවද නැහැ නේ? ඉන්ද්‍රියන්ට ප්‍රතිවිරුද්ධ ක්‍රියා කිරීම කියන එකයි. මොකද්ද මේ ඉන්ද්‍රියන්ට ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරකම්? බලන් ටික වෙලාවක් විමසුන්නුවනේ ඒ පිළිබඳව. ඔබට කිසිදු භාවනාවක් නැත. තිබෙන්නේ මේ සාමීන් වහන්සේ කුමක්ද කියන්නේ කියලා තේරුම් ගැනීම. ඒක තමයි ඔබේ භාවනාව වියුත්තේ. තේරුම් ගන්න උත්සාහ කිරීම. මොකද ඔබට තාම තේරුන්නේ නැහැනේ මොකද්ද මේ කියන ගැඹීර ධර්මයේ කියලා. ඒ නිසා දැන් මම රෙයි එක පිටසක් මගෙන් අහනවා. සාවින්හන්සේ හැමතිස්සෙම මේ විග්‍රහාත්මකව දේශනා පමනක් කරන්නේයි මේ අපිට කරන භාවනාව කියලා දෙන්නේ නැත්තේ මොකද කියලා අහුවා. මම කොහොමද විග්‍රහාත්මක දේශනේ යන්නේ මේ කරන්නේ? මම කියන දේශනේ තුලමයි භාවනාව තියෙන්නේ කියලා. ඒගොල්ලන්ගේ හිතේ අපි මේ විග්‍රහ කර කර ඉන්නවා මේ ගැන මේ කරන වැඩේ කියන්නේ නැහැ කියලා. කරන වැඩේ තියෙන්නේ මේ දේශනාව තුලමයි. ශ්‍රවණය තුලමයි. තේරුම් ගන්නට ඉඩ කියලා තමයි අපි මේ කතා කරන්නේ. නැහැ පොඩි ළමයින්ට තියෙන වැකියක් ලියනකොට ඒ වැකිය කොටසක් ලියලා හිස් තැනක් තියලා තව කොටසක් ලියනවා. එතකොට අනිත් කොටස පුරවන්න ඕන. ඒ වගේ අපි ඔබට හැමතිස්සෙම මේ දේශනාව තුළ හිස් තැනක් තියෙනවා. තේරුම් ගන්නට කාරණයක් ඉඩ තියලා පුරවන්නට යමක් ඉඩ තියලා තමයි දේශනේ සිදු වෙන්නේ. එකක් ඔබ ඒක තේරුම් ගත යුතු නිසා අපි හිස් තැන දෙනවා. අනිත් එක ඒක වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි නිසා ඒ හිස් තැන තියෙනවා. ඒ දෙආකාරයේම නිසා එකක් එහෙම ප්‍රකාශ කිරීමෙන්ද පළක් නැතිවෙන නිසාද ඒ හිස් තැන තියෙනවා. මොකද ඔබේ ඥානනේ දිනු වෙන්නේ ඒ හිස් තැන පුරවන්න මහන්සි වීම තුළ. ජීවිතේට උගන්වල වැඩක් නැහැ. ප්‍රත්‍යක්ෂතාවය ඇති වෙන්න ඕන. ප්‍රත්‍යක්ෂතාවය තුලින් අපි ජීවිතේ ගමන් කරන්න ඕන. නේද? අපි රහතන් වහන්සේලා උඩින් ගියා ගියා ගියා කිය කී කතා කර කර හිටියා. ඇමරිකාව රුසියාව එහෙම කතාවක් කර කර හිටියේ නෑ. උඩින් යන්න පුළුවන්ද කියලා බැලුවා. අදහස් 100ක් අරගෙන උඩින් යනවා. එනිසා අපිත් රහතන් වහන්සේලා මෙහෙමයි, අර රහතන් වහන්සේලා මෙහෙමයි, බුදුහාමුදුරුවෝ මෙහෙමයි කියලා කියෝ කියෝ ඉන්නේ නැතුව අපිටත් එතෙන්ට යන්න පුළුවන්ද, අපිටත් මේ මනස ලබන්න පුළුවන්ද කියලා අධ්‍යයනය කරන්න ඕන. කෑල්ලෙන් කෑල්ලා මොන ලබන්න? සමහර අය හිතනවා දේශනාව අහලා, හරි මම දේශනේ අහුවා, ඊළඟට හිතනවා මං ඒක හරියට තේරුම් ගත්තා කියලාත් හිතනවා. නෑ, ඔබ මේ දේශනයක් හරියට තේරුම් ගත්ත නම් එදාට ඔබ පළවෙනි මාර්ගඥානය දැකලා. ඒක මතක තියාගෙන දේශනා ටික අහන්න. එතකොට අහන්න දේශනේ අහලා ඉවරුනාට පස්සේ තමන්ගේ මනසින් ඔයා දේශනේ තේරුම් ගත්තද? ඔව් කියලා කිව්වොත් කියන්න නෑ. සයින්හස කිව්වා දේශනේ හරියට තේරුම් ගත්තා නම් ඔබ පළවෙනි මාර්ගඥානෙවත් දැකලා තමයි. එතකොට නිහඬ වෙයි. මනසේ ස්වභාවය තමයි මායාවල් ඇති කරනෝ. නමුත් ඔය මායාව නේද කියලා ඇසුවොත් අයෝ කියන්නේ මායාව මායාවක් හැටියටම පලා යනවා. එකයි කාරණේ. දැන් අපි ඔබේ බුද්ධිමය ගුණේ ලෝකෝත්තර ගුණයට සමාන්තරව වෙනස් කරනවා. මෙතෙන්ට ආවහම වෙනස් වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ විදියට ඔබටම වෙනස් කරගන්න බැරි එක. ඔබ එතෙන්ට පුහුණු විය යුතුයි. ඒ පුහුණුව තුළ තමයි ඔබගේ ශක්තියින් වැඩෙන්නේ. ඒ ශක්තියුන් තුළ වැඩිවීම තුළින් තමයි තමන්ට කියලා ධර්මයේ ලැබෙන්නේ. තමන්ට කියලා ධර්මයේ ලැබුණට පස්සේ තමයි මේ ඇසීම් තුල වර්ධනය වෙන්නට අවශ්‍ය කරන්නේ නැතුව තමන්ටම පුළුවන් තමන්ගේ ගුණය තුල තමන්ගේ ළඟ දහම වැඩෙන පරිසරයක් හදාගන්න. දැනට තියෙන්නේ අනුන්ගේ ලිඳෙන් වතුර බොනවා වගේ වැඩ. අනුන්ගේ ලිඳෙන් වතුර බොන්න ගියාම තියෙන ප්‍රශ්නේ තමයි මේ මිනිස්සේ ගේට්ටුව හලකොයි හැරි ගියොත් අපි විපාසයෙන් ඉන්න ඕනේ. ඈ සාවින්හන්සේ හරි වැඩම කළොත් කොහෙත් ගමනක් අන්න නැහැ. ජීවිතයේ ප්‍රමුඛ කාර්යය ධර්ම අවබෝධය කරගන්න. මේට උවමනා කරන්නේ ඔබගේ ප්‍රඥාවයි. ඔබගේ ප්‍රඥාව සෑම ඕනම තැනකදී ඕනම ඉරියව්වකදී යොදවන්න පුළුවන්. මොකද ඒක හිස මත තියෙන දෙයක් නිසා. සතර ඉරියව්වයි කියලා කිව්වා. ඉතින් සතර ඉරියව්වට වඩා ඉරියව් ගොඩාක් අපිට පාවිච්චි කරන්න බෑ. ඕනම මිනිස්සෙක් ඉන්න ඉරියව්වල ඉරියව් හතරක ඉන්නේ වාඩි වෙලා ඉන්නෝ. එක්කෝ නැත්තම් ඇවිදිනෝ, නැත්තම් සිටගෙන එක තැන ඉන්නෝ, නැත්තම් අපි සතපිලා ඉන්නෝ. එකයි සතර ඉරියව්වයි කියලා කිව්වා. මේ සතර ඉරියව්වෙම සතිපට්ඨානය කරන්න පුළුවන්. මොන සතියද? සම්මා සතිය. පට්ඨානය කරන්න ඕන, ගොඩනගන්න ඕන, සකසන්න ඕන. නමුත් ඔතන යම් ආකාරයක නිර්වචන වැරදි විදියට තේරුම් කරගත්ත තැන සිද්ධ වෙන්නේ මොකද්ද? ඊට පස්සේ වැරදි ගමන යනවා. වැරදි ගමනක් යනවා. එහෙම වෙන්න පුළුවන්. මිනිස්සෙක් හිතලා කියන්න ඕනේ නෑ. අපිට දේශනාවකට ආරාධනා කළා එක්තරා ස්ථානයක් කිව්වා. මේ කොහොමද මට කිව්වේ, අපි ඉන්නේ පාර්ලිමේන්තුව ළඟමයි, හූවක දුර කිව්වා පාර්ලිමේන්තුව ළඟ ඉඳලා. මං කෝ ආයෙනම් මං පාර්ලිමේන්තුව ළඟ ඉඳලා හූවක් කියන්නේ කියලා. ඒ මාසේ කොයි එකටත් මං දන්නේ නැති නිසා තව දන්න කෙනෙක්ව අඬ ගහගෙන මේ වැඩම කළා. මොන හූවක දුරද මෙන්න මේ කොස්වත්ත පැත්තේ ඉන්නේ කියලා බලනකොට ස්ථානයේ තිබ්බේ. ඉතින් මං කෝ දැන් අපි ආව නම් එහෙම අර පාර්ලිමේන්තු ගේට්ටුව හරියට ගිහිල්ලා ඒ හොයනෝනේ. දැන් ඔය ඈත ගම්මානයක එහෙම ගිහිල්ලා මිනිස්සෙකින් අහන්න බලන්න මේ පෙට්‍රල් සෙඩ් එකක් කොහෙද තියෙන්නේ කියලා. මහත්මයෝ මේ අත ළඟ කියනවා. කිලෝමීටර් 15ක් 20ක් යනවා අත ඒ තරම් දිගයි. ඒ ගම්මානවල මිනිස්සුන්ට ඒ දුර ප්‍රශ්නයක් නෙමෙයි. මහත්මයෝ පයින් යන දුර බලනකොට කිලෝමීටර් 5ක් තියෙනවා. දැන් අපි මෙහෙදි පයින් යන දුර කියලා කියන්නේ මීටර් 50කට විතර. මොකද මේගොල්ලෝ පයින් වල යන්නේ කිලෝමීටර් 5ව පයින් යන්නේ. ඒ නිසා දුර ගමන් ගියාම හරි ප්‍රවේශම වෙන අත ළඟ කිව්වොත් එහෙම කිලෝමීටර් කීයක් තියෙනවද කියලා අහන්නේ. ඒ වගේ අපිට ඥානනයන් තුළ වැරදීම් ඇති වෙනවා. එකක් අපි වටහා ගන්න ක්‍රමය, එයාගේ ඒ අදහස මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. එයා උපකල්පනය කරන්නේ මොන න්‍යායෙන්ද කියලා අපි දන්නේ නැහැ. එයා උපකල්පනය කරන න්‍යාය එයා හැමදාම පයින් යන නිසා ඒ ටික. ඒ නිසා වචනයක් තුල ඇත්තක් නැහැ. අපේ ක්‍රමයට අපි ඒක තේරුම් ගන්න ගියාම අපිට ගැටලුවක් ඇති වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. විශේෂ ඥානනයක්, විශේෂ ගුණයක්, විශේෂ ශක්තියක් මේට අවශ්‍යයි. ඒ ගුණය ඔබ තුල වැඩෙනවා පුළුවන් තරම් සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළ. මේව උපකාරක ධර්ම. උපකාරක ධර්ම නැතුව මොකක්වත් හදන්න බෑ. ඈ උපකාරක ධර්ම නැතුව මොකක්වත් කරන්න බෑ. උපකාරක හැම ධර්මයක්ම උපකාරකයි. ඒකයි. වචනය කියන්නේ සංකල්පයක්. ඒ වචන ගොඩක් එකතු වෙලා හැදෙන සූත්‍රයේ සංකල්පයක් බවට පත් වෙනවා. දැන් මෙතන ඇත්තෙන්ම ඇති කරගන්න දැන් බෞද්ධ සංකල්පය ඇති වෙලා බෞද්ධ දර්ශනය කියලා එකක් ඇති කරගෙන ඒක වැරදි. දැන් මම අරුතෙන් එලියන නොබැතුණු අහස කියන ග්‍රන්ථයට මම විශේෂ කරුණු ඇතුළත් කළා. ඒකේ මම කිව්වා මේ ලෝකයේ දෙවියන් වහන්සේ කෙනෙක් ලෝකේ මැව්වා කියන පුජ්‍යලයෝ වාගේම මේ ලෝකේ දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ කියලා ප්‍රකාශ කරන්නේද, මැව්වේ නැහැ කියලා ප්‍රකාශ කරන්නේද අමු පූ පුතජන මිනිසු කියලා. දෙවියෙක් නැහැ කියලා කියන්නේත් අමු පුතජන මිනිස්සු, දෙවියෙක් ඉන්නවා කියලා අදහන්නේත් අමු පුතජන මිනිස්සු කියලා කිව්වා. ඔවුන් දෙදෙනාම මේ මමත්වයේ තුල මමත්වයේ මත පිහිටාගෙන දෙකම සංකල්ප දෙකන්නේ. දෙකම සංකල්ප දෙක. මම හිතන ඉතාලම මේ වටින ග්‍රන්ථයක් බවට පත් වෙයි. ඈ? ඔව්. අනිවාර්යෙන් ඉන්නවා කියන තර්කයක්වත් නැහැ කියන තර්කයක්වත් ධර්ම අවබෝධය තුළ අවබෝධය ලැත්තනත්තාට නැහැ. මොකද තර්කයම කියන්නේ නිර්වාණයට බාධා. තර්ක කරන්න හොඳ නැහැ කියලා කියනවා. එහෙම නෙමෙයි. තර්ක කරනවා කියලා කියන්නේ එකක්. විමර්ශනය කරනවා කියන්නේ තව එකක්. සත්‍යයට ඉඩ දීලා සාකච්ඡාවක් කරන එකට තර්ක කරනවායි කියලා කියන්න බෑනේ. තර්ක කරනවා කියලා කියන්නේ මේක සත්‍යයක්, මේක තමයි පදනම, මේක තමයි ස්ථීර න්‍යාය, මේක තමයි එකම මාර්ගය කියන න්‍යායක් දර්ශනයක් ඔප්පු කිරීම සඳහා එකඟ වීම, එක පාර්ශවයක්. තම පාර්ශවයක් ඒ පාර්ශවයට ප්‍රතිවිරෝධයක් දැක්වීම. අන්න එතන හටගන්නවා තර්කය කියලා දෙයක් හටගන්නවා. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තිබුණෙම නැති දෙයක් තමයි තර්කයේ තිබුණේ. දේශනේ තිබ්බා, තර්කානුකූලව සිටීම තිබ්බා. නමුත් අර කියන තර්කය කියන එක තිබ්බේ නැහැ. ගැටීම, ප්‍රතිවිරෝධතාව තිබ්බේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කැහිල්ලා ගිහිල්ලා මිනිස්සු කරපු කියපු දේවල් පිළිබඳව සිතුනහම මොනවද ආද තියෙන්නේ කියලා හිතනවා. ඒ ප්‍රශ්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේට නල්ල රැලි කරලා දිව ඇදලා සරම මේව කරලා එහෙ මෙහෙ කරලා මේ කැත මේව කරලා ගිහු මිනිස්සු ඉන්නවා. මරන්න වැඩියේ නෙමෙයි මේ මිනිස්සු වෙන සලකන්න තිබ්බනේ මේ සුද්ධෝදන රජතුමාගේ පුතා නේද කියලා. දැන් නාමල් රාජපක්ෂ පුතා මේ මහනවුනුත් හරි මොනවා හරි පාරක හිටියත් හරි මිනිස්සෙක් වෙන මොකවත් නිසා නෙමෙයි. එහෙම ගෞරව කරන්නේ මේ රජතුමාගේ පුතා නේ කියන ගෞරව කරනවා. එහෙම කළත් නෑනේ මිනිස්සු. දැන් බුදුරජාණන් වහන්සේ මොන තරම් බිඳ දැමීමක්ද සිදු කරලා තියෙන්නේ ඈ රාජ්‍යත්වයක් හිමි රජ කෙනෙක් ඉද්දි ඒකරේ බුදුරජාණන් වහන්සේට මොනම හරි විදියකින් මේ විශ්වයේ යම් හානියක් කළාම ඇත්ත වශයෙන් පුජ්‍යලයෝ නැති වුණා සෝබාධම තුලින් හරි දෙනවා. දැන හරි නොදැන හරි ලෞතර බුදුහාමුදුරු වෙනුවේ මොනවා හරි පූජා සත්කාර හරි මොනවා හරි දන්න පමණේ, කියන්නේ මහා පරිමාණයෙන් බුදුරජාණන් වහන්සේ දැනගෙන මාර්ගඵලලාභී බුදුහාමුදුරු ළඟට සමීප වෙනවා තරම් වේගෙන් ඔවුන් සමීප වෙන්න නොදන්නවා වුණත් ඒ නාමයේ උදෙසා පිච්චමල් හරි රෝසමල් හරි මොනවා හරි පූජා කරන තැනත් එයාටත් තියෙනවා මොකක් හරි බලයක්. දැන හරි නොදැන හරි ආ බුදුහාමුදුරු වෙනුවෙන් කියන අදහසින් ඒ කෙරීම නිසා. නමුත් ඒක ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් මේ බුදුහාමුදුරු දැකලා නෙමෙයි වඳින්නේ. බුදුහාමුදුරු දැකලා වඳින්න පුළුවන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්මත පරාමාස දුරු කරපු කෙනෙකුට විතරයි. නමුත් උදෙසා වඳිනවා. උදාහරණයක් වශයෙන් අන්ධ කෙනෙක් එනවා. අන්ධ කෙනෙක් ඇවිල්ලා ඉවරලා මෙන්න මේ හරියට වඳිනවා. වඳිනකොට ඇස් පේන කෙනෙක් කියනවා මේ ඔය නෙමෙයි හාමුදුරුවෝ ඉන්නේ අනිත් පැත්තට. අන්න මෙන්න මෙහෙ ඉන්නේ මෙහාට වඳින්න. අන්න ඒ වගේ සිද්ධයක් වෙනවා. නමුත් බුදුහාමුදුරන්ට තමයි අර දොර පැත්තට වෙන්න හාමුදුරුවන්ට කියලා තමයි වඳින්නේ. අය බුදුහාමුදුර වෙන දිහාවක වඳින්නේ වැඳින්න වෙන දිහාවකට. අන්න ඒ වගේ. නමුත් එයාගේ චේතනාව හොඳයි. ඒ මොන පූජාවක් හරි කරන අයගේ චේතනාව හොඳයි. ඒක ඉතින් බොහොම වටිනවා. ඒකම වැදගත්. ඒකම වැදගත්. ඒකම වැදගත් කාර්යයක්. නමුත් බුදුහාමුදුරුවන්ව මෙහෙම ඉස්සරහ වාඩි වෙලා හිටියත් පේන්නේ නැහැ. වක්කලින් පේන්නේත් නැහැ. ඒ තියෙනවා. උදෙසා කරන්න ඕන. නමුත් මම කියන්න ඕන ලංකාවේ පුහු වියදන් සහිත ඇදහිලි ක්‍රම වැඩි. ඒක නොවිය යුතුයි. බක්කො නැටිලි වැඩි. ඇයි? ඒ නතර කරන්න කියන්නේ ගමේ ඉන්නවා කන්න වේල කන්න බැරුව දරුව ඉස්කෝලේ යවා ගන්න බැරුව වසරකට 115,000ක් ගෘහ සේවිකාවන් හැටියට පිටරටට යනවා. වසරකට දැඩි හිංසන අතවරවලට ලක් වෙනවා 4,000කට වැඩි. වාර්තා වෙන අය, වාර්තා නොවන අය 14,000ක් විතර ඉන්නවා. ඒක නිසා පන්සල ගැන විතරක් හිතන, බුදුහාමුදුරුවෝ ගැන විතරක් හිතන වැඩේ නතර කරලා බුදුහාමුදුරුවෝ කිව්වේ වැඩේ කළා නම් හරි. බුදුහාමුදුරුවන්ට කරන්න දෙයක් අපිට නැහැ. උන්වහන්සේ සියල්ල කරගෙන ඉවරයි. අපිට යමක් කරගන්න බුදුහාමුදුරන්ගෙන් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ගසක්. අපි ගහ යටට එන, හෙවනට එන මිනිස්සු. බුදුහාමුදුරුවෝ ගසක්. අපි කවුද? බුදුරජාණන් වහන්සේ ජීවමානව හිටියනම් කතා කරන්නේ මොනවද මේ කරන්නේ? මමයි ඔබලාට යමක් දෙන්නේ. මට පුළුවන් නම් මම ඔය රෝසමල් පිච්චමල් එහෙම මේ කරලා වෙන් කරන්නේ. මම මහා පෘථුවේ එක සැරේට අරගෙන බන්දේසියක තියලා මම මෙහෙම කරලා පූජා කරනවා. එතකොට ඒක රෝසමල් තියෙනවා, පිච්චමල් තියෙනවා, නෙළුම් මල් තියෙනවා, මැණික් මුතු මැණික් දල ඔක්කොම තියෙනවා. මම එහෙමයි පූජා කරන්නේ. මම මට කරන්න පුළුවන් නම් අසදෘෂ මහා දානියේ මහා පෘථුවේ අරගෙන මම මේ බන්දේසියක දෙයලා බුදුහාමුදුරට මේ පූජා කරනවා. මට පුළුවන් නම් මේ ගැලැක්සි එකම අරගෙන පූජා කරන්නත්. එහෙම කරනවා. ඒ නිසා අපි නොදන්න කමද, නොතේරෙන මට්ටමින් මොනම හරි වෙනුවෙන් සාස්වරු සහකරේ උන්වහන්සේලා යමක් මිනිසුන්ට දෙන්නේ. දැන් අපි සාස්වරු වෙනුවෙන් යමක් කරන්න පුළුවන්ද කියලා මහදන මුත්තල වගේ බලනවා. ඇත්ත වශයෙන්ම අපි කරන වැඩ හිනා යන වැඩ. ඔවුන් බුදුරජාණන් වහන්සේ උත්සාහ කරේ අපි තුල ඥානමය සාර්ථකත්වය දර්ශනය ඇති කරන්න. බුදුන් වඳින්න ජීවිතේ බුදුන් දකින්න. බුදුහාමුදුරුව කියලා කියන්නේ නිර්වාණයමයි. බුදුහාමුදුරුව කියන්නේ සැනසීමමයි. බුදුහාමුදුරුව හරිම ලස්සනයි. හරිම සැනසෙලිදායකයි. හරිම සපදායි. හරිම සුවදායි. බුදු කෙනෙක් මැරෙන්නේ අමරණීයයි. බුදුරු මැරෙන්නේ අමරණීයයි. අජරාමර කියන්නේ ඒකනේ. අජරාමර කියන්නේ ඒකයි. මැරෙන්නේ. ඇයි මැරෙන්නේ නැත්තේ? සරලයි. බුදුරුව සංකාරිකයි. ඉතින් බුදුන් බුද්ධියකට තියෙන කෙනෙකුට අසංකාරික බුදු කෙනෙක් පේන්නේ. එයා කියන්නේ සංස්කාරක බුදු කෙනෙක් ගැන. එතකොට කොහොමද මැරෙන්නේ නැතුව ඉන්නේ බුදුහාමුදුරුවෝ පිරුණම් පානව නේද කියලා ගෑයි. බුදුහාමුදුරුවෝ පිරුණම් පාන්නේ නැහැ. අජරාමරයි. මේ සදාතනික විශ්වය තුල එක්වීමක්. සදාතනික වීමක්. නිර්වාණය කියන්නේ ජීවත් වෙලා ඉදි සදාතනික බවක් දැනෙනවා. ඒක නෙවෙයි පින් අනුමෝදන් කරනකොට කියන්නේ නিত্য මංගල පරම සුන්දර අජර අමර අමාමහ නිර්වාණ ධාතුවේ සැනසීමට මේ පින් බල හේතු ආසනාව වේවා. නিত্যයි. නිවන නিত্যයි. ඔය හැමදේම අනිත්‍යයි වුණොත් නිවන නিত্যයි. මංගල කාරණා පරම සුන්දර මේ ලෝකේ සුන්දර දේවල් තියෙනවා. සුන්දර දේවල් අත්දින වෙනවා. පරම සුන්දර නිවන තරම් සුන්දර රටක්, සුන්දර මල්ලු වෙන සුන්දර කාරණයක් තවත් නැහැ. පරම සුන්දර නිත්‍ය මංගල පරම සුන්දර. අමා වටිනා අමා මහා නිර්වාණ ධාතුක බැඳී නැති ස්ථානය නිර්වාණ ධාතු. වාන කියන්නේ බැඳීම්. නිර්වාණ නැති නිර්වාණ. එකම්ම සෝහාන් නෙමේ සෝවාන් මාර්ගස්ත පලාස්ත සසරට බැඳී යන ගුණයෙන් පලාස්ත ලක්ෂණයෙන් නිදහස් වුණා. නිකම්ම සෝහාන් වෙච්ච සෝහාන් නම් තමයි ඔක්කොම ටික. කියන්නේ අර ජල ධාරාවට අහු වීගෙන ගහගෙන යනවා. පලාස්ත වෙන්න ඕන. ඒ සසරට ගහගෙන යනවා වගේ ගඟක් වගේ සසරට ගහගෙන යන එකෙන් එක තැනකදී ලනුවක් හරි ටියුබ් එකක් හරි යාට අහු වෙලා අත්තක් හරි අහු වෙලා එල්ලිලා එයා ගොඩ වෙනවා. පලාස්ත ඒ යන ගමන වෙනස් කළා. සසර යන ගමන වෙනස් කළ තැනට තමයි කියන්නේ සෝවාන් මාර්ගස්ත පලස්ත. ලැබෙන දෙයක් නෑ. තියෙන දෙයක් අඩු වෙනවා පමණයි. ඔබත් ඇත්ත වශයෙන්ම මේ ධර්ම අවබෝධය කියලා ලබන්න දෙයක් උත්සාහ කරන්න එපා. තියෙන දෙයක් අඩු කරගන්න බලන්න. අනේ ඔකත් හොඳ කාරණයක් විතර මතක තියාගන්න. ධර්ම අවබෝධය කියලා දෙයක් ලබන්න නැහැත් වෙන්න එපා. තියෙන දෙයක් අඩු කරගන්න බලන්න. අඩු කරන්න තියෙන කරුණු මෙච්චරයි. සක්කාය දිට්ඨිය තමයි අඩු කරන්න තියෙන පළවෙනි කාරණේ. ඒක අඩු කරනවත් එක්කම අනිත් ධර්ම දෙක ඉබේ තැවෙනවා. දැන් තරාදී දෙන බරක් මෙහෙම ගන්නවයි කියන එකම තරාදී මෙහෙම ඉහළට යනවයි කියන එක අහන්න දෙයක් නැහැ. ඒක ඉබේ කරන සිද්ධියක් නේ. ඒ වගේ යම් ක්‍රියාවලියක ඉබේ සිද්ධ වෙන සිද්ධි ධාමයකුත් තියෙනවනේ. ඒ වගේ සක්කාය දිට්ඨිය නැතිවීම තැනම සීලබ්බත පරාමාස චිකිච්ඡා නැති වෙනවා. එචරයි. ලැබුණු දෙයක් නැත. තියෙන දෙයක් අඩුවා පමණයි. මොකක්ද අඩුනේ? අපිට වද දෙන කටුවක් තිබිලා කකුලේ ගලවලා දැම්මා. හිතේ ගලවලා දැම්මා. ඔළුවේ කැක්කුම නැති වුණයි කියන්නේ මොකද්ද? ඔළුවේ කැක්කුමක් වේදනාවක් තිබ්බා, වේදනාව නැතුව ගියා. ඊට පස්සේ අපි සැහැල්ලුවෙන් ඉන්නවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මනසේ තියෙන වේදනාව. ඒක මෙතනින් දුරු වුණා කියලා කියන්නේ. ඉතින් මේ කියලා දෙන්නේ මේ සක්කාය දිට්ඨියට පහර දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට පහර දෙන්න ඕන. නැත්තම් ඒක වෙන්නේ නැහැ. දැන් පොල් ගෙඩියක් වුණත් බිඳින ක්‍රමයක් තියෙනවා. එහෙනම් ගත්ත පොල් ගෙඩියක් තියෙන පැත්තකට ගහලා දැම්මොත් එම් පොල් ගන්න හම්බෙන්නේ නැහැ. ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ මේ සක්කාය දිට්ඨිය පළවා හරින ක්‍රමවේදය. සරණයි. ඉන්ද්‍රිය විශ්ෂේ ඉක්මවු ලෝකෝත්තර ධර්මයේ සමීප කරන්න ඕන. ඒ ලෝකෝත්තර ධර්මය සක්කාය දිට්ඨියට දරා ගන්න බෑ. සක්කාය දිට්ඨියට දරා ගන්න පුළුවන් ඉන්ද්‍රිය ධර්ම පමණයි. මනට දරා ගන්න පුළුවන් ඉන්ද්‍රිය ධර්ම පමණයි. එතකොට ඔබ ධර්ම දරා ගන්න පුළුවන් සීමාවට නෙමෙයි ඔබ හිතා ගන්න ඕනේ, කල්පනා කරන්න ඕන. අර ලෝකෝත්තර ධර්මයේ සමීප කරවන්න ඕන. සක්කාය දිට්ඨිය දුර වෙන්නේ මට මම ඉස්සෙල්ලා අකමැති වෙන්න ඕන. මට මාව මට මම මාව රවට්ටනවා කියන එක තේරුම් කරගන්න ඕන. අපිට අපිට ලෝකෙ ගොඩක් අය රවට්ටනවානේ. දේශපාලන මහත්තුරු රවට්ටනවා. ඒක ඒගොල්ලොම කියන කතාවන්නේ. බොරුවක් කියන්නේ නැතුව හැමතරටම දේශපාලනය කරන්න බෑ. ඒ ඒගොල්ලොම කියන එක. මම මේ මඩ ගහනවානේ. ඒගොල්ලෝ කියන කතාව. ඊළඟට ටීවී එක රවට්ටනවා. දාන දැන්නමින් එකක්වත් ඇත්ත නෙමෙයි. තනිකර බොරුනේ දාන්නේ. දැන් මම දවසක් යවුවා මේ අහවල් මේ ෂැම්පු වර්ගයක් ගාලා තමයි මගේ මේ විටමින් බීලා තමයි මේ කියලා කිව්වා. මම ඉතින් ඒ අදාළ මේ රංගන ශිල්පියකින් අහුව මේ ඇත්තටම ඔයා ඒ විටමින් බීලාද ඔය හයිය තියෙන්නේ කියලා. මිනිහා කියන පෙත්ත දැක්කෙත් එදයි හැමදෙරණේ. ඒක මං කිව්වේ නම් අර බොරුනි කිව්වේ. ඇයි ඉතින් මට බොරුඳ වෙච්ච ගාන දෙන්නේ නැ නෝක කිව්වේ නැත්තම්. ඇයි ඒ වගේ ඉතින් අපි කොච්චර නැවැරිනවද අනේ අර අර සුදු වෙලා තියෙන්නේ මේ පෙත්ත බීලා මේ පෙත්ත ආවෙත් මේ අඳයි පුදුම මුලා කිරීම කරන්නේ ඈ එතර බීම් බෝතලයක් තියෙනවා ඒකේ අහම මේ මොකද්ද මේකේ තියෙන ගුණාත්ම භාවය ඉතින් බාතිය සන්තුෂ් මහත්තයා ඩ්‍රර් කියනවා ඒ වේවුලල යනවා ඒක තමයි ගුණාත්මක භාවය නේද ඒයි ගුණාත්මක භාවය ඒක තමයි රසඥතාවය නිරවද්දම ඒ විදිහට ලෝකයේ හැම නාලිකාවලෝ හැමෝම රවට්ටන අතර අපිවත් අපිව රවට්ට ගන්නවා අපිවත් අපිව රවට්ට ගන්නවා මොනවද නැති දෙයක් ඇති කොට පෙන්නලා රවට්ටනවා ප්‍රධාන කාරණේ තමයි මේ මමෙක් ඉන්නවා මේ මමෙක් ඉන්නවා මේ මට දෙයක් තියෙනවා මේ මම කියලා පෙන්නලා දුන්නට පස්සේ ඒක අල්ල ගන්නවා අල්ලගත්තට පස්සේ ආ මේ මගේ ජාතිය මේ මගේ ආගම මේ මගේ කුලය මේ මගේ රට මේ වගේ දේවල් කියලා අයිය අපි රටවල් හැටියට බෙදෙන්නේ අපි හිතමු කො මේ මුළු ලෝකෙම අපේ කියලා හැමෝම ඉන්න මිනිස්සු එතකොට වරදක්ද අපි මේ මුළු ලෝකෙම එකතු වෙලා මේ මුළු ලෝකෙම ගොඩනැගලා ලෝකෙම මිනිස්සු කාලා බීලා ලස්සන සන්තෝෂෙන් ඉන්න ඕන කියන අදහසට ඇවිල් එන්න බැරිය පලාත් මානසිකත්වේ රටවල් මානසිකත්වේ මං හිතන්නේ හොඳයිනේ ඊට එහාට ගිහිල්ලා පිටසක්වල ජීවීන් ඉන්නවනම් ඇයි අපි මේ ඒ මිනිස්සුත් එක්ක රණ්ඩු කරන්නේ අපිට පුළුවන් අපි විශ්වවාසිකයෝ කියලා හිතලා සාමයෙන් ඉන්න එක පවුලක් වගේ ඝර්ෂණයක් හදලා අරයගෙන් කඩාගෙන මෙහෙම එන්න ඕනේ නෑනේ අපි නිර්මාණශීලී වෙන විදියට අපි දියුණු වෙන්න පුළුවන් ඉතින් මේ බේද හදා ගන්න නැතුවත් අපිට පුළුවන් දියුණු වෙන්න නැ මට ඇත්තෙන්ම ඇහුවොත් ඔබේ රට මොකන්ද කියලා රටක් නැත මං කොයි රටේ හිටියත් ඒ රටේ නීතියට ඒ රටේ ධර්මයට ඒ රටේ තියෙන ස්වභාවයට අනුගතව ඉන්නවා ඒ රට පිරිසුදුව තියාගන්නවා මම මොන වාහනේ ගියත් මගේ වාහනේ වගේම යනවා ගමන් කරා. දැන් මේ මගේ වාහනේ අර අනුගේ වාහනේ කියලා ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් මේ තමන්ගේ වාහනේ දෙක විදිහකට ක්‍රියා කරන අනුගේ වාහනේ තව විදිහකට ක්‍රියා කරන්න පටන් ගන්න. එහෙම එකක් නැහැ. කොඩින්ම කියතොත් අපි හෝටලයකට ගිහිල්ලා හිටියත් ඇත්තෙන් මේ හෝටලේ පොඩ්ඩක්වත් මේ කෑල්ලක්වත් දාලා යන්නේ නැහැ මේව කරන්නේ. පිරිසුදු කරන්නේ. අපි මේ හෝටලේටත් මේ කාමරේටත් ස්තුති කරලා තමයි එන්නේ. අර අඩුම ගන්න බෙෂීට් එකක්වත් මේ මේ පොඩි වෙන්නේ එහෙම දෙන්න අපි දැන් හදලා එනවා මේ ඒ මිනිස්සු හරි සන්තෝෂයි මේ සමහර වෙලාවට ගාස්තුත් අඩු කරනවා මොකද ඒකේ වැඩි සර්විස් කරේ නැහැ කියලා සර්විස් එක අඩුයි කියලා ඉතින් ඒ වගේ ඒ ඒ ඒ ඒ දියුණු වෙන චින්තනයට බේදකම් හදා ගන්න උවමනා නැහැ ඇයි අපි මේ තරඟකාරීත්වයේ මුල් කරගෙන පාදක කරගෙන කාලය ගෙවා දමන්නේ තරඟයක් අවශ්‍ය නැහැ මගේ ජීවිතේ මං හරි අපූරු පොඩි කාලේ තිබුණ පොඩි හැඟීමක් තිබ්බා දැන් ඔය දුවන තරඟවල එහෙ මෙහෙ ඉතින් දිනන්න පුළුවන් නේ දුවලා. එතකොට අපිට මේ හැම මොහොතකදීම සිදුවෙන්නේ තව කෙනෙක් පරාද කළා තමයි මට දිනන්න සිද්ධ වෙන්නේ. එතකොට මට හිතෙනවා ඇයි මං තව කෙනෙක්ව අඬවලා මං හිනා වෙන්නේ? ඇයි මං තව කෙනෙක්ව දුකටපත් කළා මම සතුටු වෙන්නේ? මට හිතෙනවා ඇත්තම මේ ලෝකේ තව කවුරු හරි පරාද කරන්නේ නැතුව ලබන ජයග්‍රහණයක් නැද්ද? උන අපූර්ව සිතිවිල්ලක් ආරම්භ වෙනවා. මොකද ආරම්භ වෙන්නේ? තව කවුරු හරි පරාජය කරන්නේ නැතුව ලබන සිතිවිල්ලක් නැද්ද? මේ ජයග්‍රහණයක් නැද්ද? දැන් අපි මගුල් ගෙදරට ගියාම අරයට වඩා හොඳ සාරයක්, අරයට වඩා හොඳ උරලෝසුවක් බඳලා, අරයට වඩා හොඳ වාහනයකින් ගිහිල්ලා ඇයි අපි සතුටු වෙන්නේ? අරයට හීනමාන දීලා අපි අධිමානෙ අරගෙන එකwidehatකින් ඇයි අපි හීනමානයකින් තැවෙන්නේ? අනිත්widehatකින් ඇයි අපි අධිමානයකින් නිකන් තැවෙන්නේ, පිච්චෙන්නේ? මිනිස්සු හිතන එක නෙමෙයි අපිට වැදගත් වෙන්නේ, අපේ දර්ශනේ මොකද්ද කියන එක නේද? මම දින්නද පරාද වුණාද කියලා තීරණය කරන්න ඕන ඔහු නෙමෙයි මම නේද? ඒ වගේ තමයි අපිත් එක්ක තර්ක කරන්න එන අයට තියෙන හොඳම උත්තරේ. මම දින්නද පරාද වුණාද කියලා මම තීරණය කරන්නේ ඔබ නෙමෙයි මමයි. මට දැවීමක් නැත්නම්, තැවීමක් නැත්නම්, කම්පනයක් නැත්නම් ඒ මගේ ජයග්‍රහණය. මට කම්පනයක් තියෙනවා නම්, දැවීමක් තියෙනවා නම්, පිච්චීමක් තියෙනවා නම් ඒ මගේ පරාජය. මොකද නිවන තමයි මගේ ජයග්‍රහණය. ගොඩක් දේවල් තියාගෙන තැවෙන්නවට වැඩිය හොඳයි තියෙන මට්ටමේ ඉඳලා සැනසෙල්ලේ ජීවත් වෙනවා. මේ ඥානනය නැති කරනවා, නැති කළා විශේෂයෙන් මේ ධහම තුලින් නැති වුණා. ඒකයි හේතුව. ලද දෙයින් සතුට වෙන්නලු, ලද දෙයින් සතුට වෙන්න එපා. ලද දෙයින් සතුටුනු නිවන හොයාගන්න බැරි වෙනවා. නොලබපු නිවනක් හොයන්න ඔබ ඕනේ. නිහතමානී වෙන්නලු, නිහතමානී වෙන්න එපා. අභිමානවත් වෙන්න ඕන. වැන්දත් අභිමානයෙන් වඳින්න, ගරු කළත් අභිමානයෙන් ගරු කරන්න. තමන්ගේ අභිමානය නැති කරගන්න. තමන් තමන්ට බැඳින්න, තමන් තමන්ට ආදරය කරන්න. ඒ ආදරය තුළම ජීවිතේට වඩා සැපවත්ම දේ ළඟා කිරීම තමයි නිවන සොයා ගැනීම කියලා කියන්නේ. නිවන් සැපනේ. අපි ජීවිතේට නොයෙකුත් දේවල්, සපවත් දේවල් අපි ලබා දෙනවා. වාහන ලබා දෙනවා, සපවත් ඇඳුම් පැළඳුම් ලබා දෙනවා, සපවත් ආහාර පාන ලබා දෙනවා, සපවත් නිවාස ලබා දෙනවා. ඒවා උච්චම අවස්ථාවට අපි ගිහිල්ලා සපවත් නිර්වාණයද ලබා දෙනවා. එතකොට තමන් තමන්ට ආදරය කිරීම තුළ, බැඳීම තුළ තමයි නිවනත් ඔබ සාගන්නේ. තමන් තමන්ව පිළිකුල් කළොත් මොකක්වත් නැහැ. මට මාව ගරහන දෙයක් නෙමෙයි මේ. මාව මමත්වයේ ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. මමත්වයට ගැරහීමක් නෙමෙයි අපේ ධර්මය, සම්බුද්ධ දර්ශනය. මමත්වයට ගරහල එළියට දාන්න බෑ. ගරහල එළියට දාන්න බෑ. ගැරහීම කියන්නේම මමත්වයේ ස්වභාවය. නිර්වාණයේ ස්වභාවය නෙමෙයි. නිර්වාණයේ ස්වභාවය හරිම සාමකාමී, හරිම සංසුන්, හරිම ආවේදිතයි, හරිම පැහැදිලි, හරිම සුන්දරයි. ගැරහීම කියන්නේ මමත්වයේ ස්වභාවයක්. ඒ නිසා නිවනට ගරහන්නේ. නිවන්ට කරහන්න එපා. එහෙනම් හැම දිනාටම අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මේ කරුණ සියල්ල පාදක කරගෙන ජීවිත අවබෝධය ගොඩනගා ගන්නට, මේ භවයේදීම ඉතා ඉක්මනින්ම මේ ප්‍රමුඛ කාර්යය කරගෙන සද්ධර්ම අවබෝධයෙන් සැනසේවා කියන කාරණේ අපි මතක් කරමු.